යහපාලනය විකුණංකර යහපාලනය වෙලා යහපාලනයේ මූලිකම ලක්ෂණය දැන් විකුණාගේ කෑමේ රාජ්‍ය ආයතන විකුණාගෙන කෑමේ ක්‍රියාවලිය අපිට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආරක්ෂණ සංස්ථාව වික්කා විකුණපු ආරක්ෂණ සංස්ථාව වෘත්තීය සමිතිය වල බලපෑම මගින් විවිධ ඉල්ලීම් කරලා පෞගේ රජය මහින්ද රාජපක්ෂ රජය තමයි නැවත රජය පවරගත්ත. ඒ ආරක්ෂණ සමාගම පවරගත්ත ආරක්ෂණ සමාගම දැන් විකුණන්නේ කොටස් වෙනද 11. එදා විකුණන ක්‍රමයට නෙමෙයි. ඒ සඳහා මේ කටයුතු සූදානම් කළා. ඒ විතරක් නෙමෙයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටාරයාගේ ආයතනයට විකුණන්න මේ වෙනකොට පිඹුරුපත් සකසමින් මේ වෙනකොට මූලික සාකච්ඡා කරලා චන්ද්‍රිකා කුමාරතුංග නෝන එදා මේක වික මේ එමිරේට් එකේ වික ලංකා මේ ගුවන් සේවාව මේ රජය පහු එක විකිණීම සඳහා පිඹුරුපත් සකස් කරනවා.